කැමති විදියකට ගන්න, හැබැයි නිවෙන විදියට ගන්න. ඇවිලෙන විදියට ගන්න එපා, ගත්තොත් වැරදි. ඔබ වහන්සේ ත්‍රිපිටකේ ඕන විදියට ගන්න, හැබැයි රාත් වෙන විදියට ගන්න. රාත් වෙන විදියට ගත්තොත් මේ ලෝකේ කවුරුත් එකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉපදෙන විදියට ගත්තොත් මමත් විරුද්ධයි ඔබ වහන්සේට. ඇයි ඔබ වහන්සේ එක සර්පයා නැට්ටෙන් අල්ලලා ඔළුවෙන් අල්ලලා නැහැ. ඇත්තටම සර්පයා ඔළුවෙන් අල්ලන එකද නැට්ටෙන් අල්ලන එකද පඤ්ඤාවට ගෝචර වෙන එක? වැරදි. මගේ ගුරුවරයා මගෙන් ඇව්වා කොහෙන්ද අල්ලන්න හරිය. මගේ ගුරුවරයා ආනවා මේ අවුරුදු 8යි මං ඒ කියන කාලේ මං පොඩි 3 වෙනි වසර. සර්පයා අල්ලන්න ඕනේ ඔළුවෙන්ද මැදෙන්ද නැට්ටෙන්ද? කට්ටිය කියන ඔළුවෙන්, ගොඩාක් කට්ටිය ඔළුවෙන්, කට්ටිය කියන මැදෙන්, කට්ටිය කියන ලී කෑල්ලකින් කොස්සකින් බදෙන් තද කරන්න ඕනේ ඔළුවෙන් තද. මගෙන් ඇව්වා සර්පයා අල්ලන්න ඕනේ ඔළුවෙන්ද බදෙන්ද නැට්ට. අන්තිමට මගෙන් ඇව්වා. මං කිව්වා පුළුවන් තරම් සර්පයාගෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි. සර්පයා කියලා දැනගෙන කොහෙන් හරි අල්ලන්න යන්නේ. සර්පයා ඉන්නවා නම් කිලෝමීටර දුරින් ඈතින් ඉන්න එක මට එන්න කියලා කිව්වේ කට්ටිට එක කියලා දෙන්න. මුන් ඔක්කොම සර්පයා කියලා දැනගෙන අල්ලන්න පුරුවෝ ලබනවා. සර්පයා කියලා දැනගත්තාම ඈත් වෙලා ඉන්න එක තමයි මොනට ගෝචර වෙන්නේ. ඒක තේරුන්නේ ඕනම ධර්මයක් ඕනම විදියට ගත්තට වැරදි නෑ. සූත්‍ර කනපිට ගත්තට කමක් නෑ. බයි පිරිණි වෙන විදියට ගන්න ඕනේ. මම මේ සූත්‍රේ මේ විදිහට ගත්තා නෝම කියන වැරදි. හැබැයි ඔබ වහන්සේ රාත් වෙලා නම් දැන් කොහොමද වැරදි කියන්නේ? ඇයි ඔබ වහන්සේ ඒක ගත්ත ක්‍රමෙන් දැන් රාත් වෙලානේ? කෙලස් නිරෝධ වෙලා නිරෝධ සමාපatti ඉඳගෙන ඔබ වහන්සේ කියන්නේ මම මේ විදිහට ගත්තයි කියලා. කොහොමද රාතන් වහන්සේ කෙනෙකුට විරුද්ධ වෙන්නේ අපි? හැබැයි ඒක ගත්ත නිසා ඔළුව අවුල් වුණොත්, සාසනය අවුල් වුණොත්, සම්ප්‍රදාය අවුල් වුණොත්, මාර්ගඵල නැත්තම් මමත් විරුද්ධයි. ඔබ වහන්සේ ඒක වැරදියට ගත්තා. කැමැති විදියට ගන්න, හැබැයි රාහත් වෙන ක්‍රමයට ගන්න. ඕනම සූත්‍රයක් ඕනම විදියට ගන්න. පිරිණිවන් පාන්න පුළුවන් නම් ඒක හරි අපි සාදු කියනවා. ඒක හරි. හැම මොහොතක් ගානේ මේ කියන ධර්මතාවය තුළ ඒ ඉරියව් හතර තියෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ පුද්ගලිකව අපට ලෝක තියෙනවා. මම නෑ කියලා කිව්වට මමයා කියලා කෙනෙක් අපි හදාගෙන ඉන්නවා. එයා ඉන්නවා. එයා ඉන්න බව මම නිතරම දකිනවා. ඒක මට හොර කරන්න බෑ. ඒ ඉරියව්වලින් මට ඒක පේනවා. එයා කවදරි නැති දවසක තමයි, එයා අපට අයිමි වෙච්ච දවසක තමයි අපට මේ ලෝකේ ඇත්තටම උදකලාව, පාළුව, සාංකව දැනෙන්නේ කියලා කිව්වොත් ඒක වැරදි. එදාට තමයි අපි මේ ලෝකේ අර ඉරෙන් නිදහස් වුණා වගේ නිදහස දැනෙන්නේ. එදාට තමයි ඒක දැනෙන්නේ. මම යගේ නිදහස් වුණාම උදකලාව පාළුව දැනෙන්නේ නැහැ. එයාට නිදහසක් දැනෙන්නේ. නිදහසක් දැනෙන්නේ. ඒ කොයිදාර කූඩුවකින් එළියට ඇහියා වාගේ. නිකන් යාර පුදුම ප්‍රීතිය. දැන් අද ඒ ප්‍රීතිය නෑ. ලෙඩ තුලින් මම මේ කැදිලා. වයසක භාවය තුලින් මම මේ කැදිලා. පරිසරයේ තියෙන හුදකලාව තුලින් සත්තුන්ගේ සර්පයන්ගේ කරදර වලින් මම මේ කැදිලා. ඕ අපුටගේ මදුරුවගේ මැස්සගෙන් මම මේ කැදිලා. ආහාරයේ බඩගින්නේ මම මේ කැදිලා. අවබෝධයෙන් දැනුමින් මම මේ කැදිලා. දැන් කොහොමද සෝතාපන්න වෙන්නේ? සම්මාදිටිය කැදෙන්නේ කොහොමද? නිවැරදි දේ දකින්න බෑ. ඒ නිවැරදි දේ දකින්න මේ ඒ කියන මානසිකත්වය ඇදිලා නැහැ. පුද්ගලිය ගොඩාක් ඇදිලා. ඒ කණ්ඩායම නිරෝධ වෙච්ච දවසක තමයි අර කැදෙන්නේ. මේ දුර්වලකම් නිවැරදි කරන්න ඕනේ. වඩන්න බැරි එකක් මම කියන්නේ. වඩන්න පුළුවන් එකක් තමයි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒක වඩපු නිසා. මට බැරි දේ මම හිතනවා අනිත් කට්ටියටත් බෑ කියලා. මට යම පුළුවන් නම් මං හිතනවා අනිත් අයට ඊට වඩා පුළුවන්. මට බැරි දෙයක් සමහර වෙලාවට අනිත් අයට පුළුවන් එහෙම හිතන්නේ නැහැ. මට බැරි දෙය අනිත් අයට බෑ කියලා මං හිතනවා. මට සාපේක්ෂව. මට පුළුවන් දේ අනිත් හැමෝටම පුළුවන් එහෙම කියලා හිතනවා. ඇයි මට බැරි එකක් අනිත් අය ලව්වල චෙක් කරන්නේ මම? නෑ එහෙම එකක් අවශ්‍ය නෑ. එහෙනම් මේ කියන ධර්මතාවය අපි වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අපි තුලින් ඒක අවබෝධ වෙන්න ඕනේ. දැනුම ඕනෝට වඩා තියෙනවා. අවබෝධයේ අවශ්‍ය තරන්නේ ප්‍රත්‍යක්ෂ ළඟවත් නෑ. පළවෙනි පියවර විතරයි. දැනුම තියෙන ආගත්ත දේවල්, ඇහිච්ච දේවල්, සාකච්ඡා කරපු දේවල් දැනුම හොඳට තියෙනවා. අවබෝධයේ අවශ්‍ය තරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ නෑ. සමහර විට ප්‍රත්‍යක්ෂ වුණා කියලා හිතෙනවා නම් මම ඒකට විරුද්ධත් නෑ. ඒ දෘෂ්ටිය මම ගලවන්න උත්සාහ කරන්නේත් නෑ. අපේ කවදරි තේරෙනවා ප්‍රත්‍යක්ෂ වෙලා නෑ කියලා. මම යම්කිසි සම්මාදිටියක් ස්පර්ශ කළා නම් මගේ හැය මොකද්ද? සම්මා චක්කුවද? මොකද්ද සම්මාදිට්ඨිය? සම්මාදිට්ඨිය පේන එකද? එතකොට මම යම්කිසි සම්මාවක් ස්පර්ශ කළා නම් සම්මා මගේ කන මොකද්ද? සම්මා සෝතය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපට තේරිච්ච නැති ගොඩාක් දේවල් තියෙනවා. මම දැකපු සම්මාදිට්ඨිය ඇසත් මගේ සම්මාදිට්ඨිය. කනත් මගේ සම්මාදිට්ඨිය. ඇයි? මම දැක්කේ හේතුඵල ධාමෙන් නම්. පේන්නේ හේතුඵල ධාමෙන්. හැබැයි කර්මඵලෙන් ඇහෙන්නේ නැහැ. හේතුඵලෙන් තමයි නයි. එක සම්මාදිට්ඨියනේ. රස සමහර විට මේ වන්නගන්ධ රස ඕජාවෙන් ඇතිවීම පැවතීම නැතිවීම ඒකෙන් නෙමෙයි යන්නේ. ඒකත් සම්මාදිට්ඨිය. හේතුඵල ධාමෙන් තමයි රස දැනෙන්නේ. ආහාරවල අවශ්‍යතාවයේ තිබුණ හේතුව තිබුණ හේතු නිසා මේ ඵලය හටගත්තා. ඵලය නිසා හේතු. ආහාර තේමළු දැනෙන්නේ. ස්පර්ශය හේතුඵල ධාමෙන් දැනෙන්නේ. ඇයි? එයාගේ සම්මාදිට්ඨිය කුමක්ද? ඒ සම්මාදිට්ඨියෙන් තමයි ආයතන හයම ක්‍රියාත්මක වෙන්නේ. ආයතනෙන් ආයතනයට සම්මාදිට්ඨි සම්මාසෝත සම්මාජීව කම්මාන්ත ඕම වෙන වෙනම යනවනම් දැන් මොකද වෙලා තින්නේ? පොතේ දේ හොඳට තේරිලා තිනවා යාට. පොතේ දේ හොඳට වැටහිලා තිනවා. ප්‍රත්‍යක්ෂ එකක් නැහැ. හැමතැනම සිතේ රැවටීම. බලනකොට මේ රූපවල තේ රැවටීම පේනවා මට. නන්දකු මේක රැවටීමේ එකක් නෑ. නමුත් මේ එකක් තිනවා කියලා පේනවනේ. කොඹගා කියලා එකක් තිනවනේ. නමුත් තිනව නෑ මේ එකක් තිනවා කියලා. රැවටීම. මිනිසු බයිනවා. ශබ්ද ටිකක් තියෙන, ස්වර හතක් තියෙන, මෙතන බැනුමක් නැහැ. භාෂාව දන්න නිසානේ බැන්නයි කියලා කියන්නේ. වෙන භාෂාවකින් කිව්ව තිනාවෙවි කියනවා. හැබැයි ඉනාවෙවි කියන්නේ හත්මුතු පරම්පරාවටම අපහාස. තරහා යනවද නැහැ. ඉනාවෙවින්නේ කියන්නේ. බැනුමසෙන් ගත්තේ ඒ භාෂාව අඳුරනවා. ඒක වචන දන්නවා. එහෙනම් මේක තුළ මොනවද තියෙන්නේ? ඒ ශබ්දවල රැවටීම. රස ඇත්තටම තියෙනවද? අණුවල භ්‍රමණ වේගය වැඩි වුණොත් රස වෙනස් වෙනවා, අඩු වුණොත් වෙනස් වෙනවා. එහෙනම් ඒ භ්‍රමණ වේගයට අනුව තිත්ත රස, කාට රස, ඇඹුල් රස, පැණි රස, ලුණු රස ඒ ඔක්කොම ඇදිලා තියෙනවා. හනුවල භ්‍රමණ වේගයට අනුව නම් වෙනස් වෙන්නේ ඇත්තටම දැන් මෙතන සිතේ රැවටීමක් නෙමෙයිද? සිත රැවටෙනවා. මේක භ්‍රමණ වෙනකොට කිරිරා. මේකන නියමිත මිරිස් දාලා තියෙනවා, තුන පා දාලා තියෙනවා. අනේ මේක ගණ්ඩන ජෙලිය වගේ. ඇයි භ්‍රමණ වේගය අඩුනේ? දියරයි. භ්‍රමණ වේගය අඩුයි, දියරා. එතකොට මේ භ්‍රමණ වේගය තමයි මේ රස තීරණය කරන්නේ. ඒක දැක්කද නැහැ? සිත රැවටුණා. රසතුලිනුත් එයා දකින්නේ සිතේ රැවටීම. අත ගන්නකොට හිතන ආදරේ කියලා. මිරිකනකොට තරයි කියලා හිතනවා. එහෙම නේද? හැබැයි අත ගන්නෙ පියෙන් අනින්න. පියෙන් අනින්න. දැන් දොස්තර මාත්‍යා කොණිටලා ඉඳිකට්ටෙන් අනිනවද? ඉමීන්සර පුළුන් කැලලකින් පිය දාලා ලස්සනට කතා කරලා ලස්සනට මේ අත ගාලා හොඳට පිරිමැදලා අනිනවද? එතකොට දැන් පිරිමදින්නේ හිමින්දද අනින්නද? එහෙනම් අපි එකක් හිතනවා. මේක විය ඇකි කියලා. ඒක නෙමෙයි, මේක වෙන එකක් තියෙන්නේ. එතනත් එයා දකින්න හේතුඵල ධාම. සැපක් දැනෙනවා. අර පුළුන් කැල්ල මේ මත ගන්න සැපක් දැනන. සැප දැනෙන්නේ දුක දැනෙන්න යන නිසා. ඊළඟට දුක එන්න යන්නේ. අරක විදිනකොට කෑ ගන්නවා බෙරියන් දීලා. අදයි විද්දට පස්සේ තව පුළුන් කැල්ලකින් මත ගන්න සැප දැනයි. දුක දැනුනේ සැප දැනෙන්න ඕන නිසා. කොහොමද ඒක ඇදිලා තියෙන්නේ? සැප දැනුනේ දුක දැනෙන්න තිබිච්ච නිසා. අනිනකොට රිදුනා. තග්ගල පුළුන් කැලකේ එක මේක කළා. මේක ඒමම ඒක ඒම නිවිලා ගියා. ඒක සැප. එතකොට මේ හැමතැනම සිතේ රැවටීම දැක්කොත් ප්‍රත්‍යක්ෂ වුණ එයාගේ ආයතන ආයතුලම තියෙන සම්මාදික්කේ සිතේ රැවටීම වෙන එකක් නෑ. ඇසෙන් දකින්නකොට රැවටීම දකින්නවා. කණෙන් ඇහෙනකොට හේතුඵල ධම්. දැන් මෙයා සම්මාදික්ක ඉන්න කෙනෙද නෑ? සම්මාදික්ක පිළිබඳව ගොඩාක් දේවල් මතකේ තියාගෙන ඒක තුළින් එයා මාර්ගඵලයක් අදාගෙන. එයා දෘෂ්ටියක ඉන්නේ. එයා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය ආයතන හය තුළම ඒකම තියෙනවා. සම්මා සෝතේ වශයෙන් එයා කියන්නේ හේතුඵල ධාම. සම්මා ජීවේ වශයෙන් එයා ගන්නෙ හේතුඵල ධාම. කම්මන්තේ වශයෙන් ගන්නෙ හේතුඵල ධාමයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච එකට සාපේක්ෂව රකදෙනවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ සිතේ රැවටීම. දකින දේ, ඇයෙන දේ, දැනෙන දේ, පේන දේ ඔක්කොම තුළින් රැවටීම විතරයි අර දැනෙන්නේ. වෙන මොකවත් දැනෙන්නේ නැහැ. ඒක තමයි නිවැරදිම. ඇයි මේ අවබෝධයේ පව අපි සාකච්ඡා කරන්නේ? අවබෝධයේ මොකද්ද කියන එකවත් අපිට තේරෙන්නේ නැත්නම් කොහමද අවබෝධයටපත් වෙන්නේ? මොකද්ද අවබෝධය? මන්තල පවතින එක ඒ කියන එකද? දැනුත් ආයතන හයම අපේ අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂය තුළ තියෙනවද? ඇයි නැත්තේ? තාම ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ සම්පූර්ණ වෙලා නැහැ. වැඩ කරනකොට, පැම්පාස් වෙනකොට, සැතපෙනකොට ඒව නැහැ නේද? හැබැයි සාකච්ඡා කරනකොට, කල්පනා කරනකොට විතරක් තියෙනවා. ඒතර දවසේ පොඩි කාලයක් මේක තියෙන්නේ. අපගේ සම්මාව අපෙත් එක්ක ගනුදෙනු කරන කාලය පොඩි නම්, ඒ ගනුදෙනුවෙන් තොරව ලෞකිකත්වයේ ඉන්න කාලේ ලොකු නම්, එයා නැවත ඉපදෙනවද නැද්ද? එහෙනම් තාම ඉන්නේ අපි ඉපදෙන තැන. ඉපදෙන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා නැහැ. එහෙනම් එයාට විවේක ගන්න පුළුවන්ද? බෑ. එයාට වැඩ තියෙනවා. ඇයි? තාම එයා ඉන්නේ ඉපදෙන තැන. එක වතාවක් හරි නැවත ඉපදෙනවා නම් එයා ඉන්නේ ඉපදෙන තැන. සතුටු වෙන්න බෑ. ඉපදෙන තැන ඉන්නේ එයා. නිරෝධ සමාපatti ඉන්න කෙනාට විතරයි විවේකයෙන් ඉන්න පයි. එයා ඉන්නේ ඉපදෙන්නේ නැති තැන. ඒ නිසා යාට කරන්න මොකවත් නෑ. යාට කරන්න මොකුත් කියන්නෙත් නෑ කවුරුත්. භාවනා කරන්න අවශ්‍ය නෑ. බණ ඕන්නේ. පාඩුවේ ඉන්න. අපි ප්‍රත්‍යක්ෂ කරපු සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨිය ඒකාකාරීව ආයතන අය ක්‍රියාත්මක වෙනවා නම් සතර ඉරියව්වෙන් තියෙනවා නම් පැය 24 පුරාවටම ඒක තුල ඉන්නවා නම් එයා විතරයි වැඩේ සාර්ථකව නිම කරපු කෙනා. ඒ සම්මාදිට්ඨිය සතර ඉරියව්වේ නැත්තම් දවසේ පැය 24ම ගත්තාම පැයෙන් දෙකෙන් තුනෙන් ඒක අයිමි වෙනවා නම් ඒ කියන්නේ යා සම්පූර්ණත්වයටපත් වෙලා නැහැ. එයා තාම මග ඉන්නේ. ඒ නිසා ඒකට කියන මගඵල කියලා. තවත් කියනවා නම් මාර්ගයේදී අම්බෙන ඵලයක්. නිමාව නෙමෙයි. ඒකයි එහෙම එකක් කියලා තින්නේ. මගඵල මගට හම්බෙන ඒවා කෙරොලට හම්බෙන එක නෙමෙයි. අවසානයේ හම්බෙන එක නෙමෙයි. මග හම්බෙන ඒවා. අනුරාධපුරේ වඳින්න යනකොට අපාන මග දන්සල් වල හම්බෙනවා. දන්සල් හම්බුනායි කියලා එතන කාලා එතන බුදියනොද නැහැ. කාලා එතන යන්න ඕනේ. කෑම හම්බ වුණේ අපාන බඩගින්නට. දාන වැළඳුවා ගියා. ගිලම්පස ටිකක් අවන. ගිලම්පස වළඳලා එතන ඒ සැතපෙනවද නැහැ. ගිලම්පස ගත්ත ගියා. ඒක මගට හම්බෙන්නේ. කෙරෝලේ හම්බෙන එක නෙමෙයි. කෙරෝලේ හම්බෙන්නේ මොකද්ද? වැඳගෙන සාදු සාදු ඒක තමයි කෙරෝලේ හම්බෙන එක. මග ඒක හම්බෙන්නේ. එහෙනම් මේ මගඵල කියන එක ඒ කියන ආර්ය මාර්ගේ නිමාව නෙමෙයි. తాවකාලික සංසිඳ වීම. මේ නාම රූප වල මේ කරදර තිබුණා. සම්මාදිට්ඨියක් ඇති වුණා. ඒකෙන් මේ කරදරෙන් පොඩ්ඩක් නිදහස් වුණා. අනිත් කරදර නිදහස් වුණාද? මේ කියන ප්‍රශ්න කීපෙ නිදහස් වුණා. මේ ටික නිදහස් වෙලා නැහැ. තවත් සම්මාදිට්ඨිය පීවරකින් උඩට එනවා. මේ කරදරවල නිදහස් නැබැයි මේ කරදර දෙක තුන තියෙනවා. ඒ කියන්නේ තවත් යා නිදහස් වෙලා නැහැ. පොඩි සානයක් ලැබිලා. අනාගාමී වෙච්ච කෙනාටත් ගොඩාක් දේවල් නිදහස් වෙලා සමහර දේවල් නිදහස් වෙලා නැහැ. ප්‍රශ්න තියෙනවා. අනාගාමී වෙච්ච කෙනා කල්පනා කරන මේ හැමතැනම තියෙන එකම දේ නම් අරක කියනකොට මෙහෙම කියන මෙන්න කෝකදාරි කෝකද නිවැරදි වඩන්න තින්නේ මොනවද? වඩන්න නැතුව ඉන්නවද? නිකම් වැඩෙනවද? ඒකට මේ වඩන කට්ටිය මොනවද වඩන්නේ? වඩන්න දෙයක්වත් නැහනේ. වැඩෙන දෙයක්වත් නැහනේ. දැන් එයා මොනවද කරන්නේ? වඩන්න තියෙන දියට හඳුන ගන්න බෑ. නිවැරදි තීරණයකට එන්න බෑ වඩනවද වඩන්න නැතුව ඉන්නවද? ඉබේ වැඩෙන්න හරිනවද? එම නැත්තම් ඌමනාවේ වඩනවද? තීරණයකට එන්න බෑ. එනිසා එහත් එතන ඉරවලා බලන ඉන්නවා මොකද ඊළඟට මට වෙන්න යන්නේ. ඒ මානසිකත්වයේ එනවයි කියලා කියන්නේම කෙනෙක් ඉන්නවා කියන්නේ කොක් වෙලා නැද්ද? මම වඩනවද වැඩෙන්න හරිනවද? ඔක්කොම එකයි නම් මේ මොකද නැහැ දෙන දේ කාලබිල සන්තෝෂෙන් ඉන්න මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් මේම හිතෙන්නේ කාටද? මමට නෙමෙයිද? මමට තමයි හිතන්නේ. ඒ මමයට ඒක දැනෙන්නේ. එහෙනම් මේම දැනෙනවා කියලා කියන්නේ වඩන්න කිසිම දෙයක් නැහැ කි ඉවේ කෙරෙයි කියන තැන නෙමෙයි මම ඉන්නේ. එම වෙයිද නැද්ද කියලා තන ඉන්නේ මම. වෙයිද නැද්ද? වෙන්න පුළුවන්ද බැරිද? වඩන්න ඕනේද එපාද? එතන තමයි ඒ කියන්නේ තාම මන්තුල කෙනෙක් ඉන්නවා. මම ඒක හරියට තේරුම් අරන්නේ. තාතන් වහන්සේ තමයි වැඩි හරියටම දන්නේ. පොල්ලෙන් ගානවා. පොල්ලත් මගේ නෙමෙයි. පොළු පාරත් මගේ නෙමෙයි. ඇයි? මෙතන මම නැත්තම් කාටද පොළු පාර වදිනේ? පොල්ලත් පොළු පාරත් දෙකම මගේ නෙමෙයි. දැන් එතන ඉන්නවද අපි නැහැ. වඩනවද නැද්ද? කරුව ටෙක්නික් ඉන්න කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැත්තම් කෙරෙන්ද හරිනවනේ. කෙරෙන්ද හරින එක මොකද ඔය බලාපොරොත්තු වෙනවනේ. අර කරන එක නොකර ඉල්ලනවනේ බලාපො. ඒකට වඩා හොඳ නැද්ද වැඩුවාම? දැන් එයා වඩනකොට පුද්ගලයක් ඉන්නවා. ඒ වඩන්න ඕනේ. මේක වැඩෙනවා. හරි වැඩෙන්න හැරීමෙන් අර වඩලා ගන්න එකනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ආන්නේ මේ අනුන්ගේ පාණෙන් එළිය බලන කෙනෙක් නේ. අරක වඩෙන්ද ඇරලා හරියට වැඩෙනවද කියලා චෙක් කරලා වැඩුනම කන්දල එක ගන්නවා. අයිති කර ගන්නවා. ඒකේ මධ්‍යස්ථභාවයේ මේ ඒක කියන කෙනාට හදාල කෙනාට තේරෙනවා. උන්වහන්සේගේ ප්‍රතිචාර වලින් මටත් පැහැදිලි ඒක තේරිලා. ඔබ වහන්සේට තේරෙයි එතනට ආවා. මේ මධ්‍යස්ථභාවය එතනමයි තියෙන්නේ. වඩනකොට පුද්ගලෙක් ඇති වෙනවා නම් වඩන් නැති වෙනකොට මොකක්ද ඇති වෙන්න ඕනේ? පුද්ගලෙක් ඇති වෙනවා. ඇයි? වඩන කෙනෙක් ඉන්නවා. වඩන් නැහැ කියන තැනත් එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් එක්කෙනා නැත්තේ කොතනද? වැඩිලා ඉවරයි. වැඩිලා ඉවරයි. වැඩිලා ඉවරයි. වැඩිලා ඉවරයි කියන තැන කෙනා නැහැ. වඩන්නේ ඇයි? වඩන්නේ ඇයි? වැඩෙන්න තියෙනවා වැඩිලා නැහැ කියන සැකේ තියෙන නිසා ඒක අයින් කරනවා. මේ වැඩිච්ච ටික ඇති. මේ වැඩිච්ච ටික ඇති මෙච්චරයි වැඩෙන්න තිබුණේ ඒ ටික හරි සම්පූර්ණයි. ඒක අත්තරියා. දැන් යා නිමා වුණාද නැද්ද? නිමාව තමයි නිවීම. දැන් යා වැඩුවද නැහැ. එතකොට වැඩුනේ මොනවද? මොකුත් නැහැ. එතකොට ඉපදුනාද නැහැ? මොකදුනේ? එයාට දන්නේ මොකද කකුණා යාට. ඒක තමයි නේ. ඒක කියන්න බෑ යාට. වඩන්න තියෙනවයි කියලා හිතන්නෙම එයා තව සසර යනවා කියන එක. වැඩෙන්න තියෙනවා කියන එක. හැබැයි මේ ටික ඇති වැඩුණා. එහෙනම් වඩන්නේ නැහැ. වඩන්න නැත්තම් වැඩෙන් දරිනවද? නැහැ. වැඩෙන එකයි වඩන එකයි දෙකම අත්හැරියාම යා නිවෙන්නේ නැද්ද? දාරු කිරිට වෙච්ච දෙන්නේ උනේ. එතනම නිවුණා. නිවුණාම පුද්ගලයා නැතුව ගියා. දැන් එයා ඉපදෙන්නේ. යා නිරෝධ සමාපත්තිය ඉන්නේ. ඒක තමයි මධ්‍යස්ථය. එහෙනම් වඩන කට්ටිය වැඩෙන කට්ටිය ඔක්කොම තාම මග ඉන්නේ. එදා එම කිව්වා වඩන් දෙපා වැඩෙන් දරින්න කියලා. හැබැයි දන්න ඒගොල්ල ගිල්ල කොයර් ගාක් කොලක කියලා පැටලිලා එරමිනියා ගාලක පටලගෙන ඒගොල්ල කියන ආම්බරෝ ඉරෝනා පොඩ්ඩක් ඉන්න කලබල වෙන්නපා. එරමිනියා ගාල තියෙන කොයි පැත්තටද? කොකු පටිසෝතගාමි. අනුසෝතගාමි තිබුණොත් ඉස්සරහට තියෙන පටිසෝතගාමි කියන අනිත් පැත්තට. එරමිනියා ගාල පැටලුනොත් ආපහු එන්න එපා. ඇයි? ආපහු ආවොත් අර කටුටි කොක්කම ඇඟේ හැමිනෙනවා. අමුණ ගන්නවා. මස් පිටි ගැලවිලා යනවා. එරමිනියා ගාල දැක්ක ගම කාගෙන ඉස්සරහට නයි කටු තිනේ අනිත් පැත්තට නේ ඇකිලිලා යනවා එකක්වත් වදින්නේ මේ ගමනේ මේ එක රිවර්ස් වෙන්න බෑ රිවර්ස් වෙනවයි කියලා කියන්නේ මනුස්සයාට තරම් මේ ලෝකේ කාටවත් දුක ලැබෙන්නේ නැහැ එයාට තමයි ඔරිජිනල් දුක ලැබෙන්නේ ඇයි පටිසෝතගාමි මාර්ගයක් අනුසෝතගාමි කරනවයි කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන සේරම දුකේ ඉමිකාරය අය අනුසෝතගාමි එකක් පටිසෝතගාමි කරනවයි කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම දුකෙන් නිදාසේ ඉමිකාරයත් එයා එරමිනියා ගාලක පැටලුනොත් කොයි පැත්තට ගිහිල්ලාද පැටුනේ ඒ දිසාවටම කාගෙන යන්න තියෙන්නේ. හැබැයි එච්චර තුවාල වෙන්නේ නැහැ. තුවාල වුණා බොහොම සරලයි. ආපස්සට එන්න ගියොත් ගොඩාක් දුරට මේ කිලෝ 2 3 කරකේ පැටලෙනවා. ඇයි කටු තින අනිත් පැත්තට. පටිසෝත ගාමිනේ. ගියොත් පිරිනිවෙන්නම යන්න ඕනේ. රිවර්ස් නැහැ. ආපස්සට එන්න බෑ. මේක එහෙම එකක් නෙමෙයි. පල්ලයට ගියොත් නේරාංජන නදියේ පාත්‍රයේ පල්ලයට ගියොත් මූදෙන් නවතින්නේ. අපායෙන් නවතින්නේ. උඩට ගියොත් උල්පතෙන් නවතින්නේ. හේතුවෙන් නවතින්නේ. පල්ලයට ගියොත් පලයේ අග්ගිසට යනවා. උඩට ගියොත් හේතුවේ මුලට යනවා. උල්පතේ මුලට ගියයි කියලා කියන්නේ නිරෝධයි. එයා ආයි ඉපදෙන්නේ නැහැ. පල්ලයට ගියයි කියන පලයේ අග්ගිසට ගිහිල්ලා. මාමෝදේ විශාලත්වය මේ මාපොළ වගේ තුන් ගුණයක්. 72ක් වතුර 28ක් පස්. ඒකේ නිදාසෙන් නම් වෙන්නේ නැහැ යාට. එහෙනම් අපි යන්න ඕනේ පලයේ උපරිමයට නෙමෙයි හේතුවේ මුලට යන්න ඕනේ. ඒකට පටිසෝත ගාමි. අනිත් පැත්තට යනවා. දැන් පෑදිලිද? වැරදිච්ච තැන් අඩුපාඩු ටික පෑදෙලිද? රාත් වෙන්න කොච්චර වෙලාවක් ඕනේද? අපිට කියලා අයිය ඔබවන්ස අනිත් කට්ටියටත් වෙලාවක් අදලා. ඔබවන්සයට මං කිව්වද අනිත්ටට උරලෝසු දෙන්න කියලා. තව කොච්චර කාලයක් ගෙවල් හදන්න බලාපොරොත්තු වෙනවද? තව කොච්චර කාලයක් කෙලවලු විකුණන්න බලාපොරොත්තු වෙනවද? ඒන් කොටන්න බලාපොරොත්තු වෙනවද? ඒ බිල්ඩින් හදන තැන් වලට කියලා බදාම අනන්න බලාපොරොත්තු වෙනවද? ටයිකෝඩ් ගාලා කාර් වල වැඩට යන්න බලාපොරොත්තු වෙනවද? තව කොච්චර කාලයක් උත් කරන්න බලාපොරොත්තු වෙනවද? සංසාරේ කරලා බැරි වෙලා දැන් එපා වෙලානේ තියෙන්නේ. මනුස්සයෙකුට ඕනේ බඩගින්න නිවන්න කෑමයි අඳින්න ඇඳුනේ. ඕකටනේ මෙච්චර මිනිස්සු දුක් විඳින්නේ. මේක යථාර්ථය දැන් අපට තේරෙනවනේ. මේක කොච්චර කාලබිල නඩත්තු කරලා මේක ලෙඩ වෙනවා වයසට මැරෙනවා. මේක ඇති දෙයක් නෑ. ඉතින් ඇයි රාත් වෙන දෙච්ච කල් ගන්නෙ? ඒකනේ එක කවුරන් නිකන් දෙනවනේ අර ස්විච් එකක් වගේ වදිනවනම් තමයි හොඳයි. ඔබන් සිතුවද මේ රාත් බෝධිය කියන සංවර්ධන ලොතරයි. එහෙම ඌරපු ගමන් අර මේ තරු තුනක් තිබුණා ටක් ගලොප්පල් 500ක් වෙනවා. එහෙම එකක් නෙමෙයි. මේක කෙලස් නිරෝධ මේක සංවර්ධන ලොතරයියක් නෙමෙයි. පුලුවන් තරම් අඩුපාඩු නිරෝධ කරන්න. දුර්වලකම් නිවැරදි කරන්න. දවස ගානේ මාර්ගේ වඩන්න. වැරදෙන තැන් හැම දෙයක්ම මේ නසනවා කියන්න. ඒක නිවැරදි කරගන්න.